ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ සමන්ත චක්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්ධ දසමනගාමී සරුවක්ඛරාණෝත්තමයන් වහන්සේ විසින් සැලැස්නෝර ජේතවන මහාවිහාරයේදී සූමනක් පිළිසැගැද්දේ දේශනා කරන ලද අනුත්තරය ධර්ම සූත්‍රයයි ධර්ම දේශනයේ මාතෘකාව. සිංහතුනේ ධර්ම ශ්‍රවණය කියන්නේ නිවන් දොරටුවක්, ධර්ම දේශනාවක් නිවන් දොරටුවක්, ධර්ම සංජායන රත්නුවන් දොරටුවා, ධර්මයේ මෙලෙස පිළිවක් නිවන් දොරටුවා, භාවනාවේ ගේමක් නිවන් දොරටුවා. මෙවන් දොරටු පහක් මේ බුදු සසුනේ තියෙනවා. ධර්ම ශ්‍රවණය, ධර්ම දේශනාව, ධර්ම සංජායන රත්නුවන් මෙලෙස පිළිවක් නිවන් දොරටුවාන්නේ භාවනාව කරන්නේ එහෙමදී. එනිසා දැන් මේ පැයට එකමාරයක මම එකති කාලයේ තුල දේශකයන් වහන්සේට ශ්‍රාවක දෙවිකට චිත්ත සමාධිය ඇති වෙන හැටියට අපි කය සංස්කර කරගන්නවා. ශ්‍රාවකයන් සංස්කර කයක් ඇතුළු වාදිත නොබලා උදිත නොබලා අෂ්ඨපාද විහාමහා හරවන්නේ නැතිව අන්නේ එතනදී දෙතවන්නවාරෙන් මේ දහම් සැදේක සවන් දෙන්නේ. තවදවත් කීපයකින් සමතාවයෙන් වාක්‍යයක් දෙවි වාක්‍යයක් උදා වෙන කාලය එන වෙනවා. ඒක ප්‍රථමයෙන් අර ත්‍රිපරිසම් යාත්‍රා ගැන ජීවිතයක අවසානයේදී යහපත් සුතර ගාමියක් පිහිටත් උනා නම් ඊළඟ ජීවිතයේ පුණ්‍යවන්ත වාසනාවන්ත ජීවිතයක් බවටපත් වෙන වාගේ වාක්‍යයක් දෙවිගාන මොහොතේදී ධර්ම ශ්‍රවණ, ධර්ම දේශන, බුද්ධ වන්දන, පරිත්‍රාණ ධර්ම ශ්‍රවණ, පරිත්‍රාණ ධර්ම සංග්‍රහයන, භාවනා ආදී රටේ යම්කා දස පුණ්‍යක් ක්‍රියාවක දස කුසල කර්මපතේක අයිති ධර්මතාවන් අනුගමනය කරතොත් ඒ දේන වාක්‍යයක් වාසනාවන්තව දේනවා වගේම උදා වෙන වාක්‍යයක් වර්ණාන්ත පුණ්‍යවන්ත වර්ගාකාරපත් වෙන බැවින් අද මේ ධර්ම දේශනාවේදී අපි ගෞරව සංකේතව සාධාරණව සමන් දෙන්න අවිස්තර සභාව ගන්නවා. මේ දේශනාවේ තුලින් මේ ක්‍රමයේ තුලින් අප දෙකා හේතන ජනිත වෙන ධර්ම ශාස්ත්‍රයේ කුසල ශක්තිය මෙලව ගෑගෙන පරලව ගෑගෙන සතර ගෑගෙන කෙලෙකම ගෑගෙන ආත්මය ගෑගෙන අපරාධිතව බුදුපාසේ බුදුමහරහතන් වහන්සේ මේ කරකේ හදාර සදාකාලික සාන්ත ප්‍රණීතාප්‍ර අනාභිවන්තු පිණිස හේතු වාසනා වේවා කින් අනුචාර සදාගෙන මේ දේශනේ සවන් දෙන්න. සම්මන්තන් බුදුරජාණන් වහන්සේ හතරේස්සත් අවුද්දා කුලවලේ දේතු දේශනා අනන්තයි අපරිමාණයි. ඒ දේශනා තුළින් මනාවට ලැබී කරලා තියෙනවා සුවාසුදාද ධර්මස්පන්දේ. තවත් එක සම්පීඩනයේ නෙතෝ නරාග සාත්‍රු සාකරය. තවත් එකෙන් දේනකොට සංඛ්‍ය මහා නිසාය. තවත් එකෙන් දේනකොට ත්‍රිපිටක ධර්මයේ ඒකම ධර්මන අභිනය. තවත් දෙකක් දෙවි කරනකොට විමුක්ති සබේ සාර්ථක ධර්ම. සර්වඥයන් වහන්සේ දේතු ධර්මයේ එකම විමුක්ති රාජිනේ අසවා ධර්මයක්. මහා සාගරයේ විශාලයි. මහා පොළොවේ වඩා සාගරයේ විශාලයි. ඒ විශාල සාගරයේ කොතනින් ගෙන් බිඳුවක් ගත්තත් කියන්නේ එකම ධර්මයයි විමුක්තිය. එනවා මේ සර්වඥ දේශිත බුද්ධ දේශිත ශ්‍රී සද්ධාර්මයේ කොතනින් ධර්මපදයක් ගත්තා ඒ දෙකෙන් විමුක්තියයි. ඒක නිසා දැන් අපි මේ මාතෘකාවේ අනුකරණය ධර්මදේශනයේ තුලින් අපට නිවන් දකින්න ලැබෙන දේවාක ධර්මතා සබා ගන්න. කේ ඉමානි භික්ඛේ අනුකරණයනි මානි අනුකරණය ධර්ම ප්‍රයක් ඇත. කතමානිත් ඒ ප්‍රයම කවරක්ද? දක්ෂනා අනුකරණය දැකීමෙන් උතුම් දැකීම ගන්න දක්ෂනා අනුකරණය. සරණ අනුකරණය ඇතිගෙන උතුම් ඇතිවෙන නම් වූ සරණාගතය. ලාභානුත්තරිය ගැදීම උතුම් ලාභය ලැබෙන ලාභානුත්තරිය. සිතානුත්තරිය ඉගෙනීම උතුම් ඉගෙන ගන්න සිතානුත්තරිය. පාරිභාග්‍යානුත්තරිය උපස්ථානයන් අතරේ උතුම් උපස්ථානය ලැබෙන පාරිභාග්‍යානුත්තරිය. අනුස්සතානුත්තරිය ඒකේන උසාවන සීතියේම වෙන අනුස්සතානුත්තරිය. මේ තමයි අනුත්තරයේ ධර්ම හය. මේ කෙටි මාතෘකාව තුළ කර්ම හයක් අපට පහදා ගන්නට තියෙනවා. සර්වඥන් වහන්සේ එකක් උපාදානෙ පහදා දුන්නා. දක්ෂණානුත්තරියක සතාංග වෙති. මේ දක්ෂණානුත්තරිය කියන්නේ ගැටීමේ උතුම් ගැටීම නම් කුමක්ද කොහොමද? මේ ලෝකයේ ඇතැතේ ඇත තිනරද මේ දේ දකින් දෑන සතුන් දකින් දෑන ජාගතාව යාලකයන් ඇතුන් දකින්න සතුන් දකින් දෙන අක්ෂයන් දකින් දෑන යාන වාහන දකින් දෑන කොකුණු දකින් දෑන ලියන් දකින් දෑන යාමේම අලංකාර හෝටල් දකින් දෑන අලංකාර මාළිගා දකින් දෑන අලංකාර කරයක් මේ සාමාන්‍යයෙන් ලැබුම් ගැන ආමේ දාපනේ කරේවල් ආරම්භ කරනවා නාති සංදර්ශන ආරම්භ කරනවා මේවා බලන්න යාම ඔබ කියනවා නමුත් ඒක අනුත්තරේ වාගේ නෑ මං උසාවේ මේ නිදිදා විදර්ශන භාගාව ලබන්නේ ඉන්නේ තියෙන්නේ මේ විරාමතාවය සාම රහිතේ ඒක නැති කරන්නේ හේතු වෙන්නේ මේ නිරෝධාවය සර්වාකාරයෙන්ම ප්‍රේතයන් නැති කිරීමට හේතු වෙන්නේ නැහැ. දැන් උපසාරාවය කෙලෙසන් සංසිද්ධාවේ හේතුවක් නෙවෙයි. නාභිඥාවය ඒ කියන්නේ විශේෂ නුවණින් ආර්ථක ගැටීමට හේතුවක් නෙවෙයි. දැන් සාම්බෝධාවය සතර මාර්ග සතර පාර ලබන්නේ හේතුවක් නෙවෙයි. දැන් නිබ්බානාවය සියලු දුක්ඛාවේ සංසිද්ධියම නිවන් කිරීමට හේතුවක් නෙවෙයි. යොකිට කියන්නේ නීත සද්දෝ නීත දේනෝ ඒකන්ත දතු සද්ධාව හිතුවාගෙන ගෞරවණය හිතුවාගෙන ඒ කාන්ත අනිසාරයක් සිටේ දරාගෙන බුද්ධ රත්නය දකින්න යනවා. සංඝ රත්නය දකින්න යනවා. සිල්වතුන් වහන්සේලා දකින්න යනවා. දෙකිනාහත් දකින්න යනවා. බෝධිඝාත දකින්න යනවා. ධම්මධාතුන් වහන්සේ දකින්න යනවා. සර්වඥ ධාතුන් වහන්සේ දකින්න යනවා. ස්වාමීන් අසුබ දකින්න යනවා. මේ වාගේ දෙකින්න උදාකේ පාල වෙන ධාතුන්යා සඳහා ආශිතේ සද්ධා පිටුවාගෙන යනවා. මේ නම් මේ කාන්තේම අනුත්තරිය දැකීමක් හේතුවක්. ඒකක් නිසාද? සත්තාන විසුද්ධියා සිටේ පිරිසුදුනේ පිළිසේ දැකීම හේතුවක්. සෝත පරිද්දවාන සමිත්තනාවේ සෝතේ හා හැදීම සංකේතයේ තේ දැකීම හේතුවක්. දුක්ඛ දෝමනස්සානං අත්තරාවේ දුක් දුන්න ඉක්මවා යාමතේ දැකීම හේතුවක්. නිබාලස්ස සත්‍යකේයාවේ යන සමිනාවේ සතර මහා ධර්ම කතරාවේ මේ දැකීම හේතුනවා. මේ බාලක සත්‍ය ක්‍රියාවේ නිර්වාණ ධාතුව දැකීම ප්‍රසාරාන්තය ගැනීමත් ඒකේ කියන බැවින් එන දැකීම අනුත්තරීය ධර්මයයි අනුත්තරීය දැකීමයි කියන එක දේශනා සඳහන් කරා. මෙන්නතුන් ආරයේ අපේ කරුණාඥාන් ගහන්නේ සයිකලෙන්නේ මාස්කේ වාගේ විසුනම වෙන්නේ අපි ඇතුල පොරණාවකේ නිරේක යද්දී දකින් ලැබෙනානි ශ්‍රමණ රූපයක් නේ වාදිතේ නොමලා කුඩේම නොමලා සුතිසං ඇදතේලවා පාපය පොරේ එල්වාගෙන සතෝ සංසජාන කාලින දිනුවනේ තියනගෙන සාස ශ්‍රමණ රූපයක් දැක්කම ඒකට මුන්වාසේ මේ කෙසේ ලොකු ආභෝධයක් ඇති වුණා. එමක් නිසාද මේක පෙර අවුරුද්දක් තිස්සේ වාද තුන දෙවි. හිතේ සංවේග දායක දේවල් දැකලා ඒකේ සංවේගයෙන් තමයි කිව්වේ. ඒ කියන්නේ වයෝවෘද්ධියෙන් දැකීමේ, කෝරාපුරියෙන් දැකීමේ, මුත් සායයෙන් දැකීමේ මාත්‍ර සංවේගයෙන් තමයි අවුරුද්දක් තිස්සේ ගත දෙවි. ඒ ජරා රෝග මරණ ඉක්මවා යාමට ඇති ඒකායන මාර්ගය අවිස්සමනේ තේන්වාති විචිතේ ආභෝධයක් ඇති වුණා. ඒ ආභෝධයේ නිසාමක දුරේ. අන්න විසුද්ධිය, සලක පරිජලාණන් සමසිත්තමාවේ, දුක්ඛ දෝමනස්සානං අත්තදමාවේ ඥානස පරිජමාවේ නිබ්බානස්ස සත්‍ය කියලා ඇතිනේ ආර්ථ කොහොම ලබන්නේ සමත් වුණා. එදාම සාවරබද කුමාරයා උපන්න දවසේ නැතිව අනුමුක්‍රමණය කොට අනුමා නම්ිතිය දෙකයි වුණා. අත්තරක ප්‍රීතිකයෙන් ගත කළා. අපේ නිදවසේ පිළිසුනා යදිය. ඊළඟ සමාවේදී ආලාර සාලාර උද්දසදා සුත්‍ර දෙකලේ කරමින් වරි ගෙන්න සාකච්ඡා කළ සමගින් අත් සමාපත්තේ කාර්ය අවිස්සය එක දෙවියෝ. ඊළඟ දුක්කරක් කියාවට පටන් ගත්තා. මහා ප්‍රධානී නිදිලද. අවුරුදු 6ක් මෙසේ විශ්වාසවන්තේන අවුරුදු 35 සුජාතා සිටුදේවිය පිළිගන්නේ උදේ සිට වළඳන සත්‍ය බ්‍රාහ්මතුමා පිළිගන්නේ සුතකරණේ තියාකා පිළිගෙන මේ මහා භෝධින් වාසයේට නැගෙන කිමු මාගේ ගමන් කොටේ නැගෙන විදිහ බලා මේ සුතකම අතුරව කරන කරනඳුන 14 රියන් විදසාර ඇති වාසනාසන රුදය මා පරාජයට ප්‍රෝත්සලා සම්මාන සම්බුදු දුන්නා. මේ බුද්ධත්වයේ තියෙන උතුම් අවස්ථාවද කලින් අර දර්ශන අනුත්තරය වුණා නේද? ඒ දැකීම අතිශයින්ම රෝධිනාත් වුණා නේද? ඒ බොමුදදී මේ කල්ප කෝටියක් කරගෙන ඉස්සේ චිත්ත සංකාරයේ වට කරගෙන සිටියාලු 1500ක් පමණ කෙනෙක් මල සම්පූර්ණයෙන් සෝදා යුතුයද පත් වුණා. සෝකයෙන් සයිරේ සම්පූර්ණයෙන්ම නැති කළා. දුක්ඛය දෝමනසේ සම්පූර්ණයෙන් ඉක්ම ගියා. සතර මාර්ග ඥාන කලිනාටපත් වුණා. සාන්ත නිර්වාණ ධාතු සාක්ෂාත් කරා. සමන්වන්තේ ත්‍රිවිධ වාක්‍ය දෙපරතාවට කළා. එවැනි කිනුතු මහණෙනි කොහොමද උපතිස්සදේ කළේ? කොහොමද උපතිස්ස? කතුකාරයේ සාරිපුත්‍රේ මහා මෞර්යයන් අගතෞගයන් වහන්සේ මේ දෙනම වාර්තේ කර්මයේ පරිද්දාරිත කුමාරයාට ශරීරයෙන් ආවේ මේ සතුවක් යනවා කියන විදියට ඉස්සරේල. මේ දෙන්නේ එක දවස් උපාන්නේ. එක දවස් නම් කරන්නේ. එක දවස් ආතුරුකියේ වුණේ. එක දවසේ තියෙන මංගල සාටි සිද්ධ වෙන්නේ. මේ දෙන්නට හිරවිලි කියා 250 250. මේ දෙන්නා තරුණ වයසේදී මේ වේදේ කෙලවරට උගදගෙන යෝම විනෝදයෙන් ගතකලාට වාක්‍යා පාදාවක වියක් සැදලා මොන්නේ හැරෙන්නේ ජීවිත සමාජිකේ නාට්‍ය සංදර්ශනයේ බලන්න පුරුදු වෙලා සිටියා. මේ නාට්‍ය සංදර්ශනයේ සැබෙන්න දසනා නෘත්‍යයේ නෙවේ. නමුත් මේ දෙන්නේ දසනා නෘත්‍යය කරගත්ත කොහොමද? වාක්‍යා පාදාවේ දෙන විශාල ප්‍රමාණයක මුදල් වැය කරනවා මේ නාට්‍ය සංදර්ශනයේ. සෑම දිනෙක කලින් කෙරෙන විශාල ප්‍රමාණයක් ඉතිරි කපයාගෙන මේ නළුමිණියන්ට සෑහෙදේ. සංවිපායයේ සෑහෙදේ. සංවාගවනා පිරිස මාත්‍ර අක්ෂර සංයනාසය ආයෙනා. මේව අවුරුදු 50 වුණා. ඒකෙන් මේ දෙන්න සංකාරයේදී විමුක්තරගෙන ආව සාත්‍යා භාවකතාව විතර ජෝතිම මනස්කාරයෙන් පාපනා කළා. මේ නටන නළුමිණියෝ මේ ගායන ගායකයෝ මේ බලන සියලු දෙනාම ඉනාමයෙන් ඉනාමයේ තත්ත්වයෙන් තත්ත්වයේ ජරාවට ව්‍යාධියට මරණයට ඇදීගෙන යනවා මේක. එවා මේම අවුරුදු 100ක් යන විස්තර මේ සියල්ලම මෙතනින් ආදරයෙන් වරාම විසිර යනවා මේ. ඕනෝගේ කර්මාවෝත විසිර යනවා මේක. මේක හා විස්තර දෙයක් නෙමෙයි මෙතනින් ජයීම විමෝර වීම අත්පොල් සම් ගැනීම මේවා විස්තර දේවල් මේක. මේ කාර්යයේ අර මරණ තුනක් ඇතිගෙන සැලිතාවා විසිද්ධා නේද? ඒක මේ දෙන්නට පුදුම සංකල්පනාවක් ඇති වුණා නෝරට ලැබුණා. එයින් දෙන්න මේ නාට්‍ය සංදර්ශනයේම තමන්ගේ දර්ශනානුකරයක පරවගත්තා. අන්තිමේදී සංගයේ අවසානය ළඟ සැරිගෙන එකම නිවනක් හොයති බැරි මුළු ගම් විද්‍යාවේ සුසාරා ඇවිත්තා. වාස වනනා කුච්චයනික. අයිබලයි අයිබල. සදාදම් කියාගෙන දැනුණා ජරා මරණයන්ගේ අපෙන් දුනු නිවන තේනවා වෙන කල්යාවේ ක්‍රියාස්ලා ගන්න බැරි වුණා. අපි මුදුන් අපි ආශ්‍රය කරනවට ගියන ප්‍රශ්න බලාම හරියට පොත් ගායතුන් දෙව් ගාමියන් වගේ තමයි උත්තර ලැබෙන්නේ. හම් දෙන්නේ ගුණාකාරයෙන් කියන දෙන්නම ප්‍රතිපා කරලා මේ ලෝකෙ විශ්වෙන්න බෑ. අපි නැවත යන්නේ. දෙන්න දෙනා දෙන්න යන්නේ. කාතරයි කල්යාණ මිත්‍රයෙක් ලැබුණා දෙන්නම එකතු වෙන්නේ එකම දවසේදී මේ දෙන්න අපිට වුණා. මේ රජදානෝල සම්මිතේනේ මේ දෙන්නම මේ ආශ්‍රමයේ රජදානෝලට ආසන්න කරා. නාලන්දාව රජදානෝලයි ගිරා සමානේ අභිපාහේ ඇදෙන්නේ සතපොන් කාට. මේ දෙන්න අතරේ උපතිස්සේ ඇහැ මේ කාර්ය පුත්‍ර මහරහතන් වහන්සේ උපතිස්ස කලින්දාරිකයන් වහන්සේ සරිණාව ගැතුනවා යනකොට ගියා ගියා ගාමී ත්‍රිතුනා හරිනේ අත්තිගේ මහරහතන් වහන්සේ දකින්න ලැබුණා. මෙතෙක් කල් කවදාකවත් කොහොමද කැඩී රූපයක් ගැතරනේ. මේ කේතුගේ ක්‍රමයන් දැක්කා. මේවා මේ කල්ියුතුනේ දැක්කේ උනාගේ වගේම බම්යා කමගේ අධිලා දුර මෙච්චයි. වාදිත ගැනීමක් උනාකට නෑ. සියනෝලයන් මහා මනාසිහි සුතුලේ ජනය අධිතරාවෙන්න. එකේ ගමන් කරනවා. මොබතාන්ත ප්‍රයත්නෝ තේරිය තියෙනවා. පස්යෙන් ගියා මේ උතුමන් ළඟ නුවණක් ඇති කියලා අහන්නතෝ ඉතලා පස්යෙන් ගියා. තාවන් භාවයේ පිළිතුරා ලබාගෙන ගහකොලට ඇවිත් ගම් බලනවා. මේ උපතිස්ස පරිචාරණ භාවයේ තියෙන රැගෙන ආමරයන් හදාගන්නවා. ආමරයන් හදා දීන සම්පේරාගත තමයි දෙන්නේ අප දෝමයේ කරන්නේ දුන්නා. වරදෙන තුරු තාපයෙන් ඉන්නේ කවරි දෙන්නේ. කතන්නේ ධම්මාවල අවතාරයේ පාපයක් කියලාගෙන සෝදලා පිටු කරලා දෙන්නා. කාතන් භාවයේ දැහැටි වරදෙන මොදෝනේ කියලා පස්සේ කොහොමදව සම්ප්‍රයුක්තව කතා කරා. ස්වාමීන් වහන්සේගේ කරන්නේ කාර්යය. ඔබාගේ ඉන්ද්‍රියන් බොහොම ප්‍රකටයි. ස්වාමීනි ඔබාගේ ගුරුවරයා කවුද ස්වාමීනි? ඔබාගේ තාවේ ශිෂ්‍යයෙක් ස්වාමීනි කියන කතාවයි. මේ රහතන් වහන්සේ ස්වාමීනි පරිද්දායතියෝ බුදුසාරණයේ පටහැන්නේ වැඩි කතා ඇතුව කෙටි මුත්‍ර දෙන්නේ කියන විචාරනේ. ඒවා මම නවක පැවිද්දේ. නම් මේ සාකෘන් වහන්සේ ගෞතම සාකෘන් ඉන්ද්‍රියන් වහන්සේ සමහරවිට ශිෂ්‍යයෙක් කියලා. නැවතේ ස්වාමීනි මේ ගෞතම සිද්ධාර්ථ ගෞතම සාකෘන් ඉන්ද්‍රියන් වහන්සේ දේශනා කරන ධර්මයේ දිලා මට අවසන් ලැබුවා. නැවතත් මම මේ නවක පැවිද්දේ දිග දේශනා කරන්න මම තමක් නැහැ. නැහැ ස්වාමීනි මම මොහොත සිටියේ කියලා. වරම සිටියේ කියලා. මට පුළුවන් මේක කියලා දිනේකින් තේරුණා. ඒ නාමයේදී අතිරේක ආරාධනා කරනවා එතන දායකවන් දේශනා කරනවා. තව මෙතනම මේ බයිබලයේ ඇරිගෙන කෝක ගන්නවා. යේ ධම්මා හේතු භගවා හේතං හේතුං තථාගතෝ වාම හේතං ච යෝ නිරෝධෝ ඊමං වාමි මහා සම්මනෝ යේ ධම්මා හේතු භගවා යම් ධර්මයෙන් හේතුවෙන් අත ගන්නවාද නම් හේතං හේතුං තථාගතෝ ආප ඒ සර කර්මයන්ගේ හේතුව සතරයන් පාසේ දේශනා කළා. ඒකාන්ත යෝනිවෝ ඒ හේතුන්ගේ විරෝධය දේශනා කළා. හේමං වාදී මහා සම්බුදෝ සාත්‍රේණු අපේ සාතුළු භාර්තේ නෙමෙයි දේශනා පිටේක කියලා ධාතක අනාථක දේශනා කළා. ධාතක අනාථයෙන් දෙකක් ඇහෙනකොට ඒක සිය ධාතුණයෙන් වටාගත මේක පිස්සු පරිම්‍රාජිකයන් වහන්සේ ධාතක සායන ප්‍රතිමන්විත සෝවාන් මාර්ග ඵලයෙන් අමා මහ නිවන් අවබෝධ කළා. ගණනාව සාරි කරලා කියන විස්තරාලා තමයි ඉන්නේ. තුන් එකක් ප්‍රදක්ෂිනා කරලා මම මේ නිත්‍යාතම වෙනවා කියලා පොරොන්දු වෙලා පස්යෙන් පස්සේ තියෙන තේමාවේ පස්යෙන් පස්සේ ගෞරවයෙන් ගමන් කරලා ආකාර කළා තමයි නිත්‍යය කියන්නේ. කොහේ පරිඳාගෙන යනවා සම්පූර්ණා. නාමයෙන් මේ ධාතාව ප්‍රකාශ කරනකොට ධාතාවට අදහතර ඇහෙන්නේ කොතනද? ඒ කොහෙත් පරිබ්‍රාහ්මිකයන් වහන්සේගේ සෝවාන් මාර්ග පරිණාම භාවෝධ කළා. දැන් මෙතන පැහැදිලිවනානේ අර කාන්ත ඉරියව්යෙන් හැරෙන තරම සෝවිඥාන් වහන්සේගේ අර්ථය මහා රහතන් වහන්සේ ගැතිනේ දක්නාන උත්තරයක් උනානේ. ඒ දැකීමෙන්දා සත්‍යාරම් විසුද්ධියා විසුද්ධියක සතුනා. සෝව පරිචාරණ සම්පිච්චනාවේ සෝව පරිදේ ඉක්මවන මාර්ගයකට පත්වෙනවා. දුක් දෝන සාමන මතකනාවේ දුක් දුන්න අසතු දේවයට පාතිනා ඥාන ඥානසතුමාගේ මාර්ග ඥාන සයනා ලබන්න සමත්ුණා. නිබ්බානස සතුතියගේ නිර්වාණ ධාතු සාක්ෂාත් කරගන්න සමත්ුණා. මේ දෙදෙනා වහන්සේ තමගේ කිරියේ දෙකේ තනාසමද බුදු සසුනේ පැවිදුණා. දෙකේ තනා ශ්‍රාවක පිළිපේ එකදාමේම රහත් වුණා. එන්නේ උපසිට පරිඳාගිකයන් වහන්සේ ළඟින් සිට සතුව දෙතිද්ද වූ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ නවපුර පතරස්වා පොහොදාතේ රහත් වුණා. ධර්මයේ කෝලිත පරිඳාගික ළඟින් සිට මහමගලන් මහ රහතන් වහන්සේ තව අද කෙරහත් වුණා. දැන් මේ සියල්ලට හේතු වුණේ දර්ශනානුත්තරය නේද? ඉමෙතු මහණෙනි මහා පාපිත මහ රහතන් වහන්සේ වඩිනවා දැකලා කතා කරනෙන්නේ ධනා රැගෙනේ වඩිනවා දැකලා කුලදරුවෝ දහහක් දෙනා පරිදිලේ සෞතමේ සතා මහා රහතන්ගේ පැතුණා. මහා පාපක රහතන් වහන්සේ සිත්‍රාගයන්ට කිය සම්මුක්ත කියන්නේ. මේ සම්මුක්ත රහතන් වහන්සේගේ දෙකින්ම තමයි කුලදරුවෝ දහහක් දෙනේ පරිදිලේ රහතන් එකවර නෙමෙයි වගේ කාර්යය. සම්බුත් සාරණාතේ සිස්සියේ කිරියුත් සාරණාතේ දැකීමේ කරුණ ප්‍රදාමයේ පාතෝ කුලදරු දාතාගේ කැලිරා රහතුනා. කිරියුත් සාරණාතේ මේ සිස්සයාක් යන්නේ ධර්මාධෝග රජකමයේ හරි සිටින් මහා භංගදාසික රහතන් වහන්සේ සැලේ ධාත සමාපත්තිය ගැන විදිවටදී ධර්මාධෝග රජයන්ගේ සෝයුරු කිස්ස කුමාරයා උපදාගෙන ලක්ෂයක් වෙනකම් රෝහලගෙන මේ නිවන් අත්දැකීමේ ඒ අනුව දතුන් ලැබෙන මේ රාතන් වහන්සේගේ පිටුතද ඇතෙන් කොළඹ නිතියා කඩාරණ සමන් කරන දැක්කා. මේ දැකීම නිසා මොකද ඇතුලේ මේ විශ්ව ප්‍රමාණයේ විශ්ව උපරාජ්‍ය කුමාරී දීතුන අහෝ ගුණතරම් ආස්වාදයේ බුදුතාපනේ මහරදා කිරීම අපයන්යන් දතුන් වල වනසතු පාරවයේ දුරුවා අදෝකරණයකම දවසක් මාළිගාවේ මතුමාස්තරාවේ සක්මන්කරණය සිටිද්දී සීනඳු කවුරෙන් දැකන ලැබුණ තරගෙන්නේ ඈතින් වගේ නිදෝෂ සාමයේ ගැටාන්නේ මේ නිදෝෂ සාමයේයන් මහන්සේ වරි වේලාවේදී මේ රාජ්‍ය වල පුදුම සංකල්පනාවක් ඇති වුණා. අනිත් මිනිස්යෝ මේ පාර යනවා වර්ගෙට බලනවා වරුදුම බලනවා තාක්ෂේ පාරේ පාර ක්‍රේනවා කලරෙන් යනවා විශේෂයෙන්ම මේ පුරා ස්වාමීන් වහන්සේ වාර්තික බලන්නේ නැහැ, ඉදමින බලන්නේ නැහැ, අර්ථපාය වේවා කියන්නේ බොහොම සාන්තව දහම් කරනවා. ඉතින් මේ රජුරන්ගේ වයසින් කෙනෙක් පුරා වුණා මොන ආශ්‍රයේ උසස් ගුණයක් ඇති, පුරා නිජාමයක් ආවේ ඇති සාකච්ඡා කරන්න ඕනේ කියලා ඇනිතුමෝගේ අහාම කියන කන්නාර පොඩි ස්වාමීන් වහන්සේ මේ කාරණම් කරගෙන ඉඳයි කියේ. ඉතින් එහෙම කියන්නේ කාරාබිනා කරේ අපි බලන්නේ කියයි. තරගයේ තේක්ෂයය ඉක්මනින් වායමකට දෙන්නේ. ඒකේ නාරාබිනා තමයි අපි ජලවා කියන එකේ කවුරුද? ඉතින් මේ රහතන් වහන්සේ ආස්තාව නිවාසාමගිරියන් වහන්සේ කිසි කලබලයක් නැතුව මාර්ගාවට ලැබියයි. නැබේ රහතන් මහරාජනා කළ කිසි ස්වර්ණංගල අපේ වාගේ නිතේ. එලකම මේ හැමෝම දරුව වාර්තිකේ. වයිකින් කුඩා වුණත් නැති වුණත් සීන කේජයෙන් ශ්‍රේෂ්ඨයෙන් ඉඳලා මුළු දාපුද්දීපේක අගරජ වාගෙන සිංහාසනයේ වාගෙන සමාජෝනේ සීන කේජයෙන් ඉඳලා මේ ඉතිලා තිබුණා වුණා. යදේ ආරාධනා කළ ස්වාමීන් වහන්සේ ධර්ම බණ පරිලයක් මට කියාගෙන. මේ නිදෝරේ ආමනීයයන් වහන්සේ දෙකෙන්නේ දෙකෙන්නේ නෙමෙයි. මාගේ ගෝර නැතිනම් මේ වර්තමාන කාලයේ දුම් විශේෂයි. ඒ මොකද? අතෝක රාජ්‍යවාදී කියා බිඳුතාව. බිඳා රාජ්‍යවාදී පුතෝ මේක කියන්නේ කියන්නේ එයි වැඩිමල්ම පුතා තමයි. සෝන රාජ කුමාරයා උපරාය නැහැටේ බෑ කියලා කියන්නේ කිව්වේ. අතෝක රාජ්‍යවාදී යුද්ධයේදී සෝන රාජ කුමාරයා මෙහෙදියා. උපරාය දුරෝ මෙහෙදියා. ඒ රාජිකාවේ දේවියන්ගේ කුසේ මේ දරුව එතකොට ඉන්නේ. මේ දේවියක අප්‍රසන්න වේලාවෙන් මාළිගාවෙන් ගහට පාරට ගිය. දැන් ඒ කනෝල් ගමනේ ඉන්නේ. ගාස් නල වාඩි වුණා. මුගට ආසන්න. මුගට ඇවිදින දේවතාව ගමෙන් නිකුත් දෙතිව අවුරුදු විකාල ලාභයක් මහා පුණ්‍යවන්ත රාජය මහේශිකාවක් උනේ ගමට ඇවිල්ලා ඉන්න මහා මාතා සංගාර කලාකන්නේ කියලා දේවතාව අනුකේතයෙන් දිනුනේ. ඉතින් මේ චතෝලංගයේ මේක දුරම ගැදෙන්න මේ ස්ථානයේ රාජකීය ඇගෙන ප්‍රීති දුක් කරන බණ්ඩා පුරාණ ආරක්ෂා සමුදායන් කල්සෝ. එතන තමයි මේ ධර්ම උපන්නේ. මේ ධර්ම නම් තමයි විද්‍රෝහයේ එක මොකදයන් පන්නිකා. මේ ධර්ම වාචා අපේ නිකන් මේ භවතුන් වෙනුවෙන් හදාවාදා ගත්තා ධර්මයේ බොහෝම ගෞරවයෙන් ආරක්ෂා කළා. වාචා අපේදී මේ දරුවා මානේ නැකලයේ ඒ කියන මහා ධම්මරාජ සම්මාසකගේ ශික්‍රාත්මක කීය. මේ දරුවා ඇයි මේ ඉතලේ සුද බාහු කොටගෙන ඒ විද්‍යාව සත්කලිකාදී පිළිසිරියාවට අහිතල මහා රහත් භාවයටපත් වෙනවා. සාකේමක වෙන ත්‍රිවිධක ධාර්මිය වුණා. මුනාගේගේ පූර්ව ජාතිය යන බානුකොටේ ධර්මාතුංග රජුෝයි දේවානම් පිටික රජුෝයි මේ නිද්‍රෝධ සාමණේරයන් වහන්සේගේ පූර්ව ජාතියෙහි ඒ කියන්නේ පසේ බුදුරජාණන් වහන්සේගේ කාලෙට සහෝදරයෝ තුන්දෙනෙක් මේ කරවැන්න තුන්දෙනෙක් ඒ යදිමනා තමයි යදිනේ නිද්‍රෝධ සාමණේරයන් වහන්සේ දරන්නා තමයි දේවානම් පිටික රජුතුමානේ ලංකාවේ තුන්වැන්නා තමයි අශෝක රජුනි. මේදී පූර්ව කාලාගේ පොත් මෙතන තියෙනවා. මේ ඉලාලේ නිද්‍රෝධ සාමණේරයන් වහන්සේ එක බණ පදයක් දේශනා කරේ ධර්ම සාමණේරයන් අප්‍රමාණ බවයි. කඩිකමාගේ ආයතය ස්වාමීන් ඇති. මම බුදුදහමේ තේරුම් ගත්තා. මම වාගේ පෙරවන් කරනවා. මම අනුකතාන් සදා බෞද්ධයේ හැදේට කඩිකු ප්‍රදාන යට වෙනවා. අද මතම් ගෝආර්ය අතිව අතනමකට මම දාන දෙන්නේ. මම කියන්නේ මම උපාගයන් වහන්සේ කියන්නේ. එනම් තවාරණවල එක මගේ ආචාර්යයන් වහන්සේ කියන්නේ. එනම් තවාරණවල ඒක සම්විච්චන කරනවා කියන්නේ. එනම් තවාරණවල ඉඳායක. සතුදා කිස් දෙනා වේස්තාවයක යෙදෙනවා. මේ දිනෙන් දිනේ සංගරාජයේ රැඳේ යෙදෙන හත දහසක් සංගරාජයේ දිනපතා කඩිනේට ගාන කියන්නේ. කොතෙන්ද බුදුදහම කියලා දැනගෙන උපතාම්බදවන තාක්ෂණ මේ දෙවිලා ක්‍රීතිතේ ගාමී සමායි තෙන්නේ මේ මහරහතන්වහන්සේගේ උපතාම්බදාවෙන් ආවුරු ගුණාපෙන්න පාළුවේදී තුන්වෙනි සංඝායනාව සම්පූර්ණ වෙලා තේරාකාරයට හැදෙන්නේ. මේ ආධිවාදයේ දායකත්වයෙන් තමයි සාමන චෝදනේ කරලා තුන්වෙනි සංඝායනාව කරන්නේ දායකත්වයට ඇති. මේ මාගේ කුමාරාකාරයේ සාමන සංඝායනාව කරන්නේ සමාසෝනේ ඒ රාජ්‍යවාද දර්ශනාවෙන් කියන්නේ නේද? අර සර්වඥයන් වහන්සේ කියන්නේ නිද්‍රෝධ සාමණේර ගන්න අපි දැක්කේ නේද? මෙන්න මේක නිසා කෙලෙතුන් වහන්සේලා දැක්වීම දර්ශනාවෙන් කියන්නේ. ඒ වගේම පූජනීය වස්තු. චෛත්‍ය රාජයන් වහන්සේ, බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ, කේවා මහා සංඝරත්නය, අතුල රාජයන් මේවා දර්ශනාවෙන් කියන්නේ. හැබැයි අපිට ලැබෙන්නේ අපි දර්ශනාවක් අපි අමතකේ කරගන්න තියෙන්නේ. ජාති කලකරුම් දැන් මේ ගාවතර නැතුම් ගැලුම් දෙවිත් දෙන්නා මොලි බාහා වලේ කියලා පවත් කරනවා මේ ළඟ. හරි කියලා දැන් සම්බන්ධතාවය තමයි. අවුරුදු පාරක් කෙරෙනවා. සමාන ජීවිත නා කරනවා. සමාන පොරණ අර කරගන්නවා. නානා ප්‍රකාර දේවල් දකින්න ගන්න ලැබෙනවා. ඒ නාමය අපිට ඇහැරි දර්ශනයෙන් මොකද කරන්න ඕනේ? ඒ නාමයේ කලකිරීම නෙමෙයි. ඒ කියන්නේ හේතුකම කිරීම නෙමෙයි. ඒ වගේ ප්‍රෝණය වෙලා යන්න ඕනේ. දැන් දැක්කම මුලින් කතාවේ සයෝත් මොගලන් දෙන්නා. පොරේ දෙපැත්තේ දෙන්නා අර විරාග සමාධියේ නාග සංජානනයේ සමානට විමෝක මාර්ගයකට ත්‍රාසිකර ගන්නයි. ඒ මාර්ගය පිටින්ට ඕනේ මේ නාගයන් ගාගෙන ජීවු කරගෙන දඟලන්නේ ජනතාව දැන් මේ අවුරුද්දක් කියලා උදෝ බයත්වාට මේ අතට අවුරුද්දක් ඉන්නවද නැහැනේ. ධර්මින් දාවත ජරාවට සමීප වෙනවානේ, ව්‍යාධියේ සමීප වෙනවානේ, මරණයේ සමීප වෙනවා නේද? ඔය අතර තුනේ මේ අතු කයින් වර්ධනය කෙරෙන අපසාර කරගන්නේ මරණින්වත් අපසාර අපාදාම වෙනවා නේද? මේක තමයි සංස්කාරයේ ස්වභාවය. දෙනිකාමයේ කියන සංස්කාරයක් කරන්නේ ජනතාවගේ නාම රූපී සංස්කාරයන්ගේ මේ සංස්කාර ධර්ම අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. මේ ඇතුව නැතුව යනවා අනිත්‍යයි ඇතින් නැතිෙන් දෙකෙන් තේනවා දුකයි කැමිතේ නොවනවා නිසා අනත්තයි හේතුන් දැනෙන අතුබයි අනිත්‍ය දුක අනත්ත දැනෙන දුකයි සත්‍යයි ඒ දුක ඇති කරන කෘෂ්ණාව තමයි සත්‍යයි ඒ දෙක නැති සාමයේ නිරෝධ සත්‍යයි නිරේ යාම ආයත ඇතමාගේ මාර්ග සත්‍යයෙන් හිතාගෙන කුරුදු වෙනවා මම මෙතන වල මොකද කිව්වේ මේ ධර්මයේ ධර්මයේ කිසිම දෙයක් මේ ආපේකට කරන්නේ සාල දෝෂමෝ උපක්‍රේත කාලවන්නේ. ඒ ඕලෙන් දකිනවා නෙමෙයි දකින් ලැබුණු ඒක හරවන්න වෙන කරාගේ කුසලයේ යෝනිතු මාර්ග සාරයි. ඒකෝ තමයි තමයි එළාමේ සුදු කනාවේ නුවන්මද. ඊළඟ සරුවන් යනවාට දෙවෙනි අවස්ථාවය සාධාරණ කරගන්න. මේ ලෝකේ මනසෝ මේ දේවල් අහන්නේ. ඒ කියන්නේ අර සාධාරණ මොනවා තරම් අහන්නේ දේවල් තියෙනවා. දැන් බොහෝ දෙනා යන්නෝ නැන්නේ. දෙදෙනෙම තියෙනවා নানা ආකාර සංගීත. ඒ කියන්නේ රූප වාහනේ තියෙනවා. යාගෙන තම තම මාර්ගයේ යෙදී වලින් තියෙනවා. ඒ කියන්නේ ගුවන් විදුලියේ එලා ඔයෙත් මේ කාර්ය දැන් තියෙනවා. ඒ හැම දෙයක්ම ඈඩාවා කිසේ වාහන නැදෙනවා. මේ වාහන කොහොමද දෙන්නේ? තමයි අයෝනිතුල මානසිකාරයෙන් නම් ඇහුවේ. ඒ ආරෝණය පිටකලන්නේ ලෝභ, දෝෂ, මෝහ, මාන, දිට්ඨි, පිච්චාරි බබ්බේට. කොයින් කොතින්ම අපට? එනික අපි හරවන්න තෝරේක සවනානුත්තරිය ඇදී. එතන සවනානුත්තරිය නමින් දරුවක් යන මහත්කාරාවේ සත්‍රා පිටුවාගෙන, ගෞරවණීය පිටුවාගෙන, තාක්ෂේ පිටුවාගෙන ප්‍රකාශයක්. සරුවක් යන මහත්කාරයේ දේශනා කාගයක්. සුදු බාර කාගයක් අහම්බයක්. මේ ඇන්නේ සත්‍රාන විසුද්ධියා සිටේ පිටුදීමට හේතු වෙනවා. සෝක පරිදේවන සමිතනාවේ සෝක පරිදේව ඉක්මවාගේ හේතුවක් වෙනවා. දුක්ඛ දෝමන අස්සාන මාර්ගධනාවේ දුක් දෝෂ ඉක්මවාගේ හේතුවක් වෙනවා. ඥායන පරිදේවනාවේ මාර්ග ඥාන පරිඥානාවේ හේතුව වෙනවා. නිබ්බාන අසත්‍ය ක්‍රියාවේ සාසන නිවන සාක්වා බෝධිසත්වයන්ගේ හේතුව වෙනවා. මේ කවරණ උපදනාද බුදුබණ ඇති. ඒක හැබැයි දේවල් අතුරෙන් උතුම් නැති වෙන තමයි බුදු කන පදයක් ඇති. මේ බුදුබණ පරියා කාරණා කියන එක දෙන්න දෙයක්. කල්ප කෝටිදාන කින්වා තාම නැති දෙයක් තමයි මේ බුදුදහම. බුදු කෙනෙක් පාවෙන්නේ තමුනේ බුදුදහමක් ලෝකයට ඇති වෙන්නේ. අනිත් පාවෙන්නේ බුදුදහමේ තිබුණාට ආબોධ කරගන්නේ නැති නිසා වේතනා කරන්නේ නැති වෙනවා. එනිසා දැන් මේ බුද්ධෝත්පාදේ කාර්යයට බුද්ධාම ආස පොදු තුච්චේ. එනිසා ධාතකරි තිබුණා මේ ධර්ම විද්‍රෝහයෙන් පිළිගෙන දෙනවා සම්බු වෙන්නේ තෝනේ. ඉතින් තමයි ඇති පුදුම සිද්ධියා. සිත් මහාකාරී සාමනීය මහත්මයාලා නවවදලා පාලම ඉන්දියා දීකවාදී ජාතක බාලක දේශකයන් මහත්මයා නම දේශනා කරන වාසා රහතක ඇති විශේෂන්ත වේලාවට දේශනා ආරම්භ කළා. ඉතින් නවවදලා පාලම ඉන්දියා උදාස්ස දෙකයි. උනාගේ එහෙමකම් බලනවා. හැබැයි යන්නම කොටේද තරණය ගාතාවල අන්තිම ගාතාව ගැනයි. මේ විදියට. ඉතින් බේරෙත් ගන්නවා අර විදේ පාණ්ඩේ බණවතන්ත නැගිනකොට මේ පොඩි හඳු අදාළ පටන් ගත්තා. මොකද එන රාගන්නේ? අනේ ස්වාමීන් වහන්සේ එක්තර දුරාවන්නේ බණේක ආරන්නේ. මට දැනුණානේ මේක නිමෙන්නේ ගියා මට තරණය ගාතාව ගාතාවෙන් දැනෙන්නේ. එහෙනම් නම් අදත් මම බල කියන්නම් කියේනම් මේ බේරෙත් ගන්නවා අර මහත්ේ නබ ගයිනද දාතේ කල්වාදීතව මා වේසන්තේ යාමේ වෙන්නේ කරස්තුවා. අනේ මේ කුඩා ස්වාමීන් වහන්සේලා ඉස්මේ හෙමෙන් නැතුව සමාද රැඳුණා කියන බයද කියතුවා. බණාවනාව තමයි වැඩගතුගේ පාංගල 18යි සතුනන් විට සෝවාන් ධාතුපරිණ අමාමහ විවණව දොළු කළා. මෙන්න සමනාමත්තරේ වරාමයේ දීක සංඛාරේ ගලම්බ කිත්තිේනා දේනාවතේක 59ක් වටතුවා. මේ ආත්මේ ස්වාමීන් වහන්සේලා මදා පාරේ පාරවට මා ආලාස දේශනේ පැවැත්වුවා. බොහෝ දෙනෙක් ඒක පිටුවා. අද වාගේ මේ පැයට දේශනාවක් නෙමෙයි. ඊටදා යන් පිටේ පටන් ගත්තාම පසුදා ඉඳලා දේශනා කරනවා. ඉතින් මේ දේශනාව බොහෝම සරල සම්පූර්ණ දේශනාවක්. ඔය අතරේ ඉන්න කාටක විසුන් වහන්සේ නම බණාගෙන කොට කෙනෙක් ඉදිවිලා ඉඳගෙන කාලාවා. සාලා විකිතයේ අභෝමකේන විකිතකම නැගීවා. සාත්‍රේ බර අරුමිනකොට දෙන්නේ පොළොකෙට්ටයිල මායට දැක්කලා. සාමෙන් මහන්සේ බුද්ධිමත්යෙන් ඒකම මේ පොළොව අල්ලගත්තා. මේ ගලන පොළ ගලනගෙන පදම් මේක දාලා ගැටලා ආගත්තා. එළියෙන් එකක් මෙතන බණ ඇතුලේ ධර්ම කරුණිතේ මෙන්නා සත්‍යඥාව අපලයන් මම මේ අරන් ධර්මයේ කල්ලියට නම් මගේ මේ විතරා නෙවෙයි මාතේ නාට අනිත්‍යම රහේ කියලා ගන්න ගන්නවා. අලියන් පාර වෙනකොට නැහැ අනාගාමී මාර්ග ප්‍රයෝජන අවබෝධ කරගන්න. ඉතින් මම ඔයාලට දැක්කේ. බඳුනෙත් නැගෙන්න ගියාට පස්සේ ඉස්සරහට ගිහින් දේශකයන් ආවට කියලා ස්වාමීනි මම ඉන්නේ නැහැ මේ පිටක තියෙන පොලේ කඳකට. මෙන්න හොයාගෙන දෙන්නවා පොලක. ඉදිරියට පාතුනාය බොරුවක්. එයාත් නැන්නේ ඉන්නේ නැති. අනේ ස්වාමීනි මේක කිව්වනම් අන්තරාතුනා කියනවා. එකක් බඳුනෙත් නැගෙන්න කලබල වෙනවා. එකක් දේශකයන් මහත්මේ දේශනේ නවත් වෙනවා. අනික මම ලැබෙන්නේ කියන ආවෝදන ලැබියා. දැන් මේ අන්තරා දුන්න නැති වුණාට නම් ගහරේ ඉඳීම කියලා මේ කතාව කියන්නේ. මේ කොහොමද කියන්නේ? අර සවනාමිත විවේද. සද්ධාවෙන් බය නැති වෙන නේද? දිනකම ඈත කාල කිච්චියා. කිතුන් තමයි කොහොමාවේ මේ ගාමෙන් වාදේ කියන තුනන් මහත්මිය ධර්ම දේශනා කරන ආර්ය ලක්ෂ දේශනාව. එක්තරා උපාධිභාවක් ඒ උපාධිකාව අපදලිය වඩාගන්නවා මේ බණවන්ත. හැබැයි සාරාව ලොක්කෝම පිළිලා නිසා දහක් වෙනේ කියලා දරුවා කතා කරලා අම්ම වාහිර ගන්න හිතුවා. ඒ වෙනකොට රාත්‍රියේ නැදි වෙන සමන වෙලාවේදී මා උදේ කැයලා මේ කුඩා දරුවාට දැක්ක කරා. අම්ම බලන්නේ කියලා. අනේ මේ අම්මගේ කියේ සම්පාවක් ඇති කරගන්න නැහැ. හිතුවා සංසාරය අනන්ත ජාතකල මගේ දරුවන් සම්පියන් දැක්කලානේ යන්නේ ඇති. නමුත් මෙයාගේ බලපෑම තමයි පිටාදාගන්න මොනෑනේ මේ කාලේ. මේ ධර්මයේ නෛර්යානික නම් මගේ දරුවා තුන්පත් වෙනකන් නැදේවා. දරුවාගේ ජීවිතේ නැදේවා කියලා අනිත්‍යයෙන් බාගෙනවා. අපි අම්මගේ මොනවද වරුතුන්ගේ සුවා දුනා. දරුවාගේ තැන්ලා මුතේලා කාපුවා කරලා දරුවා මාතු ධර්මයේ නෛර්යානික සායි. මේ නෛර්යානික ධර්මයේ සත්‍යයයි. ඒ සත්‍යයෙන් දරුවා විහිද බලනවා කියලා සත්‍යාකරණයක් ගන්නවා. දරුවා නෑ ඒක නෙමෙයි. පිට දැක්කා. මේ කුරුණව අහකලා නේද? එමත් විචාර සත්‍යා පිළිබඳව ධර්මය ඇතුලේ වර්ණනාතුන. මේ විචාරනේ ධර්මයේ දෙන්නේට සතර අනුස්සතියක්. කිනු තුනාර පේනවානේ අපි සරුවාකයන් ආරසේදී ධම්මචක්කපවත්තන දේශනාවක වැඩිදී දහාර කෝටියක් ධර්මයන් වහතුන අතම් කී අපේක සෝවාන නාමයාකෝටයිය ස්වාමීන් වහන්සේ ඇතුළු එමත් ඉදාද ඒ ධර්මයන් කියන අනුත්තරේ ධර්මයන් කියන අනුලාගේ දේවාලේ මහා සම්මේ සූත්‍රයේ මහා මංගල සූත්‍රයේ පරාභව සූත්‍රයේ සුවකින සූත්‍රයේ සම්මා පරිභාගින් සූත්‍රයේ දුර රාහරෝ ආදි සූත්‍රයේ රාමේන දුර විනෝ සූත්‍රයේ මහා විනෝ සූත්‍රයේ මෙයාගේ දේශනාවලදී අසමුතේ අසමුතේ ගයෙන් කිරිතේ අමරව නිවන් ආගොඩු කරගෙන තියෙනවා. ඔයාගේ විශ්වාසනේ සමානමකදී අසමුතේ ගයෙන් කිරිති නිවන් දැක්ක. ඔයා මේව අසුභාගාත ගයෙන්, විසුදාත ගයෙන්, සිද්ධාත ගයෙන්, අසලිද්ධාත ගයෙන් ඔයා නිවන් දැක්ක පිළිස අනන්තයි බණ අහලා. අර භයංකර මාතා භයංකර පුතා වෙන්න අනුග්‍රහ කරනවාගේ හේතු දහම් ප්‍රවේගද සවන් දීගෙන ඒ ක්‍රේත දුක නිමින්නේ දෙතේ සෝවාමලා ක්‍රේත දුකෙන් අතුමිනලා කියලා හැදිලේ. උනා බුදු මාතා වස්වාගේ බණ සභාවක් කරලා සෝවාමලානේ මේ නිසා පාදක්. මෙලොවටින් සතුවාදීක ලබන්නේ, පරලොවටින් සුගති සම්පත ලබන්නේ හේතු වෙන්නේ බැරි. අතන දේ අතුරින් උතුම් නැති වෙන බුදුබණ ඇතිවීම ඇතිවෙන එක මේ කරන්නේ. දැන් නවද මේ අවුත් සමවේදී සිමතුම නොයේ කියලා අහන්න ලැබෙනවා. මේ ආම ලැබෙන මොකද පරිණතේ අවශ්‍ය නැහැ. ඒවා කියන්නේ දේහ කරන්න අවශ්‍ය නැහැ. අපි කරන්නේ දුර යෝනිතු හරිතකාරයේ පොත අතිකම් බාතකව වගන්න. දැන් මේ සංගීත කරන අය, මේ ජීවිතා කියන අය, මේ හැම මේ වර්තමේ අත්දැකීම් පාදා සිදිසිදී සිදිසිදී යන අනිත් දේවල් නේද? අනිත්‍යයි නේද? ඇතුල නැති නිසා දුපාර නේද? කරුක කරුකේ ලොකෝ අනිත් අනත්යි නේද? පිළිපොල් ගලේ අසුබයි නේද? මේ අනිත්‍ය දුක්ඛ ආදිතේනම මේ කාම තරංග මේ කාම විපාකන කරන අය මේ කාම තරංග විපාකන කියන්නේ යන්ත්‍රෝපකරණ එච්චියගේ දුක්ඛ ආයිසත්‍යයයි නේද මේ ඇති කරන දුක්ඛව සමුදේ සත්‍යයයි නේද ඒ දෙක නැති නිවන නිරෝධ සත්‍යයයි නේද මේ ඇති කරන්නේ ආර්යසත්‍ය කරනවාගේ මාර්ග සත්‍යයයි නේද මේ වාගේ නුවණින් හසු වෙනවා නම් පිට හැම වෙලාවෙම ඇහෙන දේවල් අපට සාධාරණත්වයේ කරගන්න පුළුවන් මේකයි සාමාන්‍යස්තරී යමක කරගන්නවලු ලාභානුස්තරී. ලාභානුස්තරී නම් අඳුරුවන්නේ මේ ලෝකයේ දෙයක් කියලා මේ ලාභ ගන්නවා. පුත්‍රයා ලබනවා, භාර්යාව ලබනවා, සාමිදී මුතු මැණික් කාර්යය ලබනවා, දේවදුවා ලබනවා, එක කඩව ලබනවා, තෝරගෙන නම්ුණාම ලබනවා, තීර්ථය ලබනවා, මේක ඇටි රක්ෂාලා ලබනවා, මේකම දැක්ක නතර. ඒ නතර කරන දේ මොකද සිද්ධ වෙන්නේ? අයන්නේ තුන මානසික කාර්ය නිසා ලෝභ, දෝෂ, මෝහාදී අනිත්‍යද අපසල් නමුත් සාධාරණ කාරණා ප්‍රදේශනා කරන ලාභයක්. මුතම් වේලා වෙන්නේ යම් කෙනෙක් බුද්ධ රාජ්‍යයේ ධර්ම රාජ්‍යයේ සංඝ රාජ්‍යයේ කියන්නේ සද්ධාව පිහිටුවා ගන්න. මෙන්න මේක සද්ධා ලාභය. මේ සද්ධා ලාභය තමයි ලාභය නැතිනේ හේතුතම උත්තරීතර ලාභය. ඒක මොකද? සද්ධායයක ප්‍රමාණයන් කියලා මොකද ලාභය දැක්කේන්නේ? සද්ධා ධාතෝ උපසම්පන්න වීම සද්ධා උත්සාහ දෙවම් වෙතේනවා. උපතාන්තරන්තෝ කායිපාරදී ඥානනයට තේනවා. පරිපාරන්තෝ සෝතමෝදාදී ඥානනයෙන් දෙතා නමාගෙන යම ආගන්ති බලාපොරොත්තු වෙනවා. ඕයික සෝතෝ ධම්මයිතුනාදී දෙතා නමාගෙන සුදුබනාන. සුත්තාන ධම්මං ධාරේති අතෝ ධම්ම ප්‍රතිකේ නරා ගන්නවා. දතාන ධම්මවන අත්තං පරිණා උත්පරික්කති අතෝ ධම්මපදේ නුනි අත්ථෝපරිච්ඡතෝ ධම්මනුඥානං කමති ධාම්පද විපාක කරන්න කරන්න ලැබෙන්නේ පටන් ගන්න. ධම්මනුඥාන සම්ප්‍යාසති සම්දෝෂායති ධම්මේ රැපෙන්නේ රැපෙන්නේ ඒ ධර්මයේ අනුගමනය කරන්න සම්ප්‍යාසනක් ඇති වෙනවා. ප්‍රාණයෙන් සංඝයාත උත්සාහී ඒ සම්මාන උත්සාහයක් ඇති වෙනවා. උත්සෙන් ඉස්සාර තුනෙදී ඒ සම්බන්ධව තමයි කොච්චර දුරට මේ ධර්මය අනුගමනය කරන්න පුළුවන්ද කියලා කියලා කියලා තෝරනවා බලන්න. වෙනිකා හදාදී ඉතින් තුලනේ කරලා තේරුම් අරගෙන මට මෙච්චර පුළුවන් කියලා කියන්නේ මෙච්චර පුළුවන් වැඩ කරගන්න කියලා තේරුම් අරගෙන ඊට උඩ අදාළ ජීවි වරනවා. පයිතෝ සායනිකව පරමසත්‍යං සත්‍යකාරෝති. ඒකෙන්ද මධ්‍යම කරන්නේ දේවල් ගැන සද්ධා වෙන්න පුළුවන්. අනිත් තාපලෝ තාවන ගැන සද්ධා වෙන්න පුළුවන්. ඒවත් බඩේ සද්ධා වෙයි. සැබෑම සද්ධා වගන් සත්නා ප්‍රේකනේ දීතුආරණා වූ පිළිගැනීමේ සද්ධාවයි. මේ සද්ධාව කියන්නේ කියන්නේ තේරෙන පිළිගැනීමයි. ජාති පරිවර්තන කරනවා කියන්නේ සද්ධාවෙන් පිළිගැනීම. ඒ පිළිගැනීම නිසා තමයි මේ සෑම කුසලයක් සිදු කරගන්න පුළුවන් වෙන්නේ. සද්ධා හිතා තමයි නම් දෙන්නේ. පිළිගැනීම භාවනා කරන්නේ මෞඛ්‍යයන් නිවැරදි කරන්නේ වැඩි කියන්නේ කාලය කරන්නේ පස්තිරෙක් කරන්නේ බණාරාමයේ ධර්ම කියන්නේ ඒවාගෙන පින් දෙන්නේ පින් අනුමෝදන් කරන්නේ පස්වරෙන් වරිතින්නේ ප්‍රාණඝාතයෙන් වරිතින්නේ සද්ධාවන්තා අමින්නාගාරයෙන් වරිතින්නේ විචාකාරයෙන් වරිතින්නේ බොරු කීමෙන් වරිතින්නේ සලාකාරයෙන් වරිතින්නේ රාගයෙන් හේමෙන් වරිතින්නේ පරිසභාවයෙන් වරිතින්නේ හිස්ගතයෙන් වරිතින්නේ අනුගදේ කාකරන් කරන්නේ අනුගදේ ගැන මුදිතාව පොළවන්නේ ගාමයේ මනුකේ ප්‍රෝධිය කියන කරන්නේ මිසුරු නොකරන්නේ සද්ධා මොකද කියලා. නිසා සද්ධා අභිජ්ජා කියලා දුසා අනිසාදා අදිනවා. සද්ධා වායේ වාතන අභිජ්ජා කාවි. සද්ධා හත්තන් කියලා කියනවා. සද්ධා වායේ සම්පත ලබා ගන්න අතක් වාරි. සද්ධා ධර්මික පාපේ මෙහෙම කියලා කියනවා. මෙවැනි තැන මාර්ගෝපකාරණ සංකරණ සද්ධා වේලු. එනිසා මේ දේ සද්ධාව සද්දෙන්නේ නිස්සම් කියලා කියනවා. කියලා මුතුන් වාස්තුව සද්ධාවයි මේ නිසා සද්ධා අපි සුවා ගන්න ඕනේ ලාභයක් ගැනීම ඒක සාධාරණත්වයයි ඒ ලාභය මුත්‍රිය නිසා සත්‍යාන විශ්වකියා සංකාමයේ ප්‍රතිඋත්තර ගන්නවා සෝම පරිත්‍රාණ සමති ක්‍රමාවේ සෝම ඇදී නැන්නේ කියන ඉක්මවා යන්න පුළුවන් වෙනවා දුක් දෝමනයි කාගම් අත්කමාවේ කායික දුක් මානසික දුක් ඉක්මවා යන්නේ ඒකුවක් වෙනවා ඥායත් අභිධර්මාවේ සතර මාර්ග ඥාන පරිණාමලා වගේ හේතුවක් වෙනවා. නිබ්බානත් සති ක්‍රියාවය සර්ව දුක්ඛාවේ සම්පූර්ණයේ අමා මහ නිවන සාක්ෂාත් කරගන්න හේතු වෙනවා. කියනවා සතරේ මේ කාර්යයේ සිත් ආනතරි. සිතානේ තේරෙනවා මේකේ හැදෙන්නේ. මේ ලෝකේ බොහෝ දෙනා බාහිර සිත්ක සාපේක්ෂව ගලනවා. බුද්ධකාරී මොන ආර්ථික සිත්ක ධර්මික සිත්ක මේ සිත්ක. යමෙක ගලනවා. මොන අදායනවා. බාහිර සාපේක්ෂ සාතනවලදී ඉගෙන ගන්නවා. ඒ කියන්නේ අන්නේ සාපේක්ෂ සාතනවල ධර්මයේ ඉගෙන ගන්නවා, ප්‍රතිපාති ඉගෙන ගන්නවා, සීලවලුත් ඉගෙන ගන්නවා. මේ කිරීම අමතේ කියන්නේ හොයි. එලෙනාගේ දිදාවියාගේ නිරෝධ දුක සමාවේ ආරක්ෂක කිසිකේ ලැබෙන්නේ නැහැ. එනි සිද්දේනේ ලෝභාවය අනුසධාරණයෙන් ඇති වූ විමයි සංසාරයේ කියලායි. යම් කිසිකේ කර්දා පිටුවාවද. ගෞරවයේ පිටුවාවේ වාක්‍යයේ පිටුවාවේ බුදකාමෙහි සීලයේ දෙන ගන්නවා. සමාධියේ දෙන ගන්නවා, ප්‍රඥාවේ දෙන ගන්නවා. කොතෙන් කියනවන බුද්ධ ධර්මයේ තේරුම් අරගෙන සීලාදීම පුරුදු කරනවා. රාගයෙන් තෝර පරිත්‍යය ඉක්මවා යන්න ඇති වෙනවා. දුක් දෝමන ගැන ඉක්මවා යන්න ඇති වෙනවා. සතර මාර්ග සතර මාර්ගයේ පැමිණීම ලැබෙනවා. සාර්ථකීවාර්ථෝ සාර්ථක කර ගන්න ලැබෙනවා. ඊළඟට පස්සේ කාලේ කාර්ය කර්යාව ඉස්සෙල්ලි. ඒ කියන්නේ වස්තුලේ කිරීමේ උතුම්ම උපකාරය. මේ ලෝකයේ රබින්ද සේවය කරනවා, පිටුවරු සේවය කරනවා, නැතිවෙතුරු සේවය කරනවා, බාහිර සාතුරු සාධනවල පෝෂකවන හේනේ කරනවා ඒ හේනේ දිවිනේ උපකාර දිවිනේ පිටිපේකාර විරාම විරෝධ නිබ්බාන ආරම්භසත් ලැබෙන්නේ නැහැ ඒ වාගේ බොහෝ දේ තමන් දෙන්නේ ලැබෙනවා සංසාර විදෙන්නේ එකක් හේතුවක් වෙනවා නමුත් සරුවඥාන් වහන්සේ පාදා දෙනවා යම් කෙනෙක් සද්ධා අභිද්වාරම ගෞරවයෙන් පිළිතුරාරම ස්වාමීන් වහන්සේ පිළිතුරාරනේ බුද්ධ රාජ්‍යයේ උපස්ථාන කරනවා ධර්ම රාජයේ උපස්ථාන කරන සංඝ රාජයේ උපස්ථාන කරන සියලු උපස්ථාන කරන වහන්සේලා පූජා සංස්කාර කරන වල්කෙත් සංඝරාජයා ගාය මේ ස්ථාන සංඝරාජයේ සතා කරන බෝමල සතා කරනයි කයිසේ වදනා කරන සංඝ රාජයේ සිංහලයෙන් දෙපාර්ශ තේනාක දෙවිලාන කරක් කියන්නේ සංග්‍රහ කරන මේවා උපාල් කර්යාවල උපස්ථාන මේ උපස්ථාන කියන්නේ මොකද කියන්නේ අර මෙහෙම සදාන් කළා මේ සංකානං සත්‍යං විසුද්ධියා සත්‍යං විසුද්ධියෝ කිසි වෙනවා. ධර්මයෙන් තෝක පරිජය දුක් දෝමනාක්ය විස්මෝය ඇති වෙනවා. සතර මාර්ග පලාවෝගයේ හේතු වෙනවා. නිර්වාණ ධාතු සාක්ෂාත් කරගන්නේ හේතු වෙනවා. ත්‍රිදා උපස්ථානාතරෙන් සුණු උපස්ථානයේ සුණු වාද උපස්ථාන කිරීමයි. හයිනි පාරේ තමන් අනුස්සතා මුත්‍රි. අනුස්සතා මුත්‍රි කියන්නේ සීතිලෙන් වතුරෙන් මුතුන්ව පිළිපිරි. මේ ලෝක ධාතුවේ බොහෝ දෙනා මේ දෙවි කරනවා. අමුදල්වාගේ සිහි කරනවා, ජවාරල්වාගේ සිහි කරනවා, ජානවාහනගේ සිහි කරනවා, ද්වාරිත කුමුරු ආදීගේ සිහි කරනවා, නම් නාමගේ සිහි කරනවා, අතිරිකේ දේවතුන් හැටි සිහි කරනවා, නෑගෑයන්ගේ සිහි කරනවා, රජදරුවන්ගේ සිහි කරනවා, මේ දේවා සිහි කරනවා. අනේ සාත්‍රෝ සාධනවල දේවා සිහි කරනවා. ඒ නිකම් ඒකන වාරයක් පාදා මේ රෝග දෝෂ මොහාරි පාපේයන් ගරින බැරි අර නිද්දිතා අභිදාන නිරෝධ උපතම අභිඥා සම්බෝධ නිබ්බාන කියන යාත කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ බාල ප්‍රතිඥා ඥානයෙන් දේවා. යම් කිසි ශ්‍රද්ධා වේතුවාර, ගෞරව වේතුවාර, ධාර්මික වේතුවාර, ඒකාන්ත විශ්වාසයේ වේතුවාර මේ දුරුම දෙහි කරනවා. ධාර්මුන දෙහි කරනවා. සබුන දෙහි කරනවා. වස්තුෝකේ ත්‍රිත්වයෙන් නිසා වේදාදෝ ත්‍රිත්වයයි. වේදාදෝ ත්‍රිත්වයෙන් සතර කායයේ ත්‍රිත්වයේ දැකීමේ නිරෝධී රූප කලාව තුළින් සංසන්දනය. සමාදලා භෝගාභාවය පවා සම්පදේනවා. දැන් අද කාලේ තේරෙනවානේ පිළිකා රෝගදේ උනේ රෝගදේ රස රෝගනේ මේ කියලා මේවා කර්ම දෙන්න පවා මේ නිරෝධ දුක කරා ඉදදීන්නේ හේතු වෙනවා. එතකොට නම් වෙන්නේ සැපෙන් නිදේනවා. සැපෙන් අවදීනවා. නපුරුසියෙන් නොදෙන්නේ දෙවියන් දාස්ත්‍රිය වෙනවා. මනුෂ්‍යයන් දාස්ත්‍රිය වෙනවා. දෙවියන් ආරක්ෂාවක් ඇතිවෙනවා. එවාගෙම අවිහාවද වාකවිද ගිනි අවි මේ විපාක විපාකවල මොහොනේ වාගේ තහපත් වෙනවා. හිතේ සමාන්තාවකේ වැඩි දියුණු වෙනවා. පොතින් කියනවා නම් මරණාසන්න මොහොත දාපාම තීන්ති මා ජීවිතයක් ගත වෙනවා. දරවන්නේ හිතේ ලැබුණත් සතර ගාමනේදී කෙට තාපලක නූපදින්නේ කියනවා. මේක නිතරම වරන්නේ කියනවා. අද වගේ මොහොතක මරණ බුද්ධකෙ කෙනෙක් වෙන්නේ කියනවා. එවාගෙම දුර්භාගේ වරන්නේ කියනවා. බොහොම වාසනාවන්ත පුණ්‍යාන්ත කෙනෙක් කියනවා. උපනුකාන්තයන් කල්යාණ මිත්‍රයන්ලා වෙනවා. යම් කාලයක දුරු කෙනෙකුන් පහළ වුණොත් ඒ දුරුවරයන් වහන්සේ සමන් වේද ප්‍රාරණය වෙනවා. එවාගෙම වාම ධර්මය අවබෝධ කරගන්න සාර්ථක වෙනවා. මේ ආදී විශේෂාංගයන් දෙලවක් කර්මයක් ලැබෙනවා. ඒක ආකාරයක් කරනවා දේශනා කළා. මේ බුද්ධ ගුණය, ධර්ම ගුණය, සංඝ ගුණය කියලා ගුණ මේවා ආවදලා කියන්නේ ඉතින් සත්‍යනා විසුද්ධියා සත්ව සංකාර තෝරණය සුද්ධියෙදි හේතු වෙනවා පිරිසුදියෙදි හේතු වෙනවා. එවාගෙම ශෝක පරිදේවාන සමතිත්තමාවේ ශෝක පරිදේය කියන මේ වචන ආයතේ හේතු වෙනවා. දුක්ඛ දෝමනස්සාන මත්තකමාවේ කායික දුක් මානසික දුක්න ඉස්මෝයාවට හේතු වෙනවා. ඥායයන් අභිධනාවේ සතර මහා දාඨාන කරණා ලබන්න හේතු වෙනවා. නිදානයට සාපි විහාරයේ සාතිලක්ෂණ නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම හේතු වෙනවා. මෙන්න මේ විදිහට සාධුවක් ගන්නවා මේ මේ අනුත්තරේ ධාතුවේ කවිතර දේශනා කළා. දේශනා කළ අවසානයේ ධාතුව තුනකින් මේක සම්පූර්ණ කරනවා. යෙගස්සන රහන් රද්දා අවනන්ත අනුත්තර ලාභානුත්තරයන් රද්දා දුක්ඛානුත්තරේ රතා උපාසිතාභාරි කරිවේ භාවයන්ති අනුත්තරේ ලාභයෙන් සානුත්තරයක් ලැබුණා නම් ලාභානුත්තරයක් ලැබුණා නම් සිතානුත්තරයක් ලැබුණා නම් පාරිකාර්යානුත්තරයේ දිනිතාසිතියා නම් අනුත්තරානුත්තරයක් ලැබුණා නම් හේන මමක ගානුද මේ අනුත්තරය ධර්මහායේ හේන භූමියේක නිර්වාණය කියන මාර්ගයක් වාට පත් වෙනවා අපමාගේ පරිවිතා හේනතු එලම සිටි දිනෝනේ යොක්කව සැපෙන් ජීවත් වන වේදවා. මේක සැමෙක දුසු නෝනේ කටයුතු කරන්න වේදවා. සීලකාමතා සීලකාමයයිතු වේදවා. ඒ කාර්යයේ පැත්තෙන් සියක් දුක්ඛා විරෝධේති යම් කායක දුක් නිරෝධය වෙනවා නම් ඒ කාර්ක නිවාන ධාතුව ලැබුණු සාරිය කමිනවා කියන එක මේ ධාතාවලේ දේශනා කරා. දැන් අපි කලකාරාරමු අපේ එකෙන් අනුත්තරේ ධර්ම තීතුවා ධර්මතා දෙකේ අනුස්සාර ඇති කරගන්නේ කොහොමද කියලා. අපි සතරේ තීතුවා තීතුවම යක් දෙකක් ආවාගෙන තියෙනවා. මේ යක් දෙකට අපි ආරාධනා කළේ දෙන්නේ තෝනේ මගේ දෙනකට දකින්න ලැබෙන ගම දෙක දෙවිල මාත සුදා පිටින් යුක්තව ජීවණුන් මේ ලැබේවා කියලා අපි ඇට ආරාධනා කරනවා. අපි බොහෝ සතරේ කුසල් කරලා යනවා කහන්න පුළුවන් විතරක් බැරි අපි දෙකමකට ආරාධනා කරන්නේ ඕනේ අවිචාර කරන්නේ ඕනේ දෙකමෙන් අහංදා ලැබෙන හැම දෙයකදීම මාත කුඩාකේ පාර කරගන්න නිවන පාර වේවා කියලා අවිචාර කරගන්න ඕනේ. රාමයේ මාත ලැබෙන හැම දෙයකදීම යෝනිකෝ මනුස්සකාරේ පාර කරගන්න ලැබේවා කියලා අවිචාර කරගන්න ඕනේ. එවාගෙන් අපේ මුළු ජීවිතේම කියලා සමාධි පරිණා ගුණ වැඩි ඇරේක පවත්වා ගන්න නිවන පාර වේවා කියලා අවිචාර කරගන්න ඕනේ. එවගේ මාපිය දැක දෙපා හේතුව ලක්ෂණය සෑම උපස්ථානයක් නොය සත්නාත්‍රයේ උපස්ථානයක් වේවා කියලා අපි අනිකාර කරගන්න ඕන. අපේ නිින්දෙන් අවදි වෙච්ච ඉන්න අවදි වෙච්ච නැහැ වෙලාවකදී අතනම් යාර ගන දේශනාවක් වාමි අපේ සිතට බුදුමන දිනේවා ධාම්මන දිනේවා සාගම දිනේවා සිල්මන දිනේවා කියලා විසුත් ආරාධනා කරලා තියෙනතෝ මේ මානුලමනේ කිරීමේදී අපි ලබාගත මේ පුණ්‍යාත්මේ ජීවිතයේ දිනෙන් පුරවගෙන අර පිරිම කල්යත් වාමි දිනෙන් පුරවගෙන මෙලව දැනwidetildeගෙන මෙලව මාර්ගපරණියව කරගිබොත් නියමයි දක්වාම සුදු දානුවේ බාරේ බාරේ සැලකීම ජීවිත ගෙවාගෙන නම්ක දුක් අනාත ත්‍රිලක්ෂණ තේසියෙන් දුක්ඛාරේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සතර දුක් ගෙවන් කොට අදිරාම සාන්ත නිවන් සුව සාක්කා කරගන්න හේතු ප්‍රතිත්‍රේ වෙනවා ත්‍රිසාමයේ උදාපතනේ අභිනව වාර්තකාරයේ කියලාදී මේ ගම් ප්‍රදේශයේදී මේ නගර ප්‍රදේශයේ මේ ලංකා ප්‍රදේශයේ සිටිනක ප්‍රාණදායක නම වේවා සිටිනක අභිනවදායක නම වේවා සිටිනක කාම මිත්‍යාචාරයක් නම වේවා සිටිනක බොරුවක් නොකියේ වේවා සිටිනක පුරාපාණයක් සිදු නොවේවා සිටිනක තේලාම්බක් ඇති නොවේවා සිටිනක කරුතක් කරුණාවක් නොමාරුවක් නොවේවා සිටිනක නිස්සල කතාවක් ඇති නොවේවා පිටිතනේ ආනන්දේ දේක ආසාව තියෙන අවිද්‍යා බාහිර නොවේවා පිටිතනේ පිටිතනේ කෙනේ ක්‍රෝධය විචා බාහිර නොවේවා පිටිතනේ නිසුදු නොගන් වේවා සියලු දෙනා සමිදි දුව දානසේල භාවනාවේ කුසල් අනුස්සාරකතගෙන උදාකර කරන වාක්‍යය පුණ්‍ය වාක්‍යය පාරමී වාක්‍යය ධර්ම වාක්‍යය වාදනාරා වාක්‍යය බාහිර සංවාදන්න අරිස්ථාන දෙලෙස්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු දැන් මෙතෙන් කියලා දුන්නතුන් මේ ආරම්භක සාකච්ඡාව දුන්නා. මම එතුමා මුලින්ම සාකච්ඡා කළා වගේ කිසි කෙනෙක් නැති කෙනෙක් කියලා මේ කල් සැදී කරන්නේ දුන්නා කියලා. දැන් මේකේ රාතුමේ බණෙන්නේදී අපේ සංකාරක තුල පහළ වූ චිත්ත, චෛතසික, භූත රූප උපාදාන රූප යන මේ නාම රූප ධර්ම කියන්නේ ඒ ධර්මයෙන් යාත්‍රා කරන පාදා සත්ව කබලක ජන්ම අරුත් පුරන්දා මේ දිවිදී කියලා අපි කියයි. ඇතින් නැතිින් දෙකෙන් නිතර නිතර දෙවිතරිය කරගෙන අදුස්සයි. කැමති කැමති කියන නැතුම ඇතුලේ අනාත්මයි. පිළිපොඳගෙන අසුයි. මේ අනිත් දුක්ඛානාත්ය නාම රූප කියන්නේ සීලය සංකත සංසාර විපරිණාම ස්වභාව යුක්ත දැන් දුක්ඛාර සත්‍යයි. ඒ දෙක අති කරන ආධුමනේ දායි සංයෝග සංකෝදාත්ය යුක්ත කෘෂ්ණාර දුක්ඛ සමුදයයි සත්‍යයි. ඒ දෙකම නැති සාර්ථක නිර්වාණය දාතෝ නිස්සාරණ විදේ සාසංක තමතාවක දුක්ඛ දැරීම නිරෝධ සත්‍යයි. මෙවනා බෝධ කර ගැනීමට වැඩි යුතු වෙන නිඥාන හේතු දාසන අභිත්‍යාර්ථය යුක්ත වෙන ආර්යසත්‍ය මාර්ගයේ මාර්ග සත්‍යයි. අනන්ත ප්‍රේමාන බුදු සසුනේ බුදු මහා රහතන් වහන්සේලා දිනකලා පිරෝපාරණය දෙමින් මේ ආර්ය සත්‍ය අවබෝධ කරගෙන අධිරාමය අමහා මහ නිවන් දැකියා. සතර දුක් කාරණේ කොට දෙලින් දිනන නිවාසාංශ නිවනේ සම්පූර්ණ වදාළේ බුදුපතේ බුදු මහරහතන් වහන්සේලාට කිසිම තරම් වර්ධනින් සම කල්යාවේ ගෞරවාචාර සමාග නමස්කාර වේවා අපේ ජීවිතයේ පූජා වේවා අපරද මුළු ජීවිතේ පුරා ගතවන සෑම කොටම පාරමී බාරපත් වේවා සතෝතෝ භූතේ සුවේ චතුරාර්ය සත්‍ය ධර්මය ආවෝද වේවා කියලා අනිස්සන් කරලා ගන්න ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්දීපා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්දීපා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්දීපා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදාති සීලක පීත ධර්ම ශ්‍රවණය කිරීමෙන් සුදු කරගත් කුසල් දෙලෙන් සෑම දිනාට අමා මහ නිවන් සුවත් වේවා. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.